සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මඤ්ඤමානෝ කෝ භික්ඛු පස්සෝ මාරස්ස මඤ්ඤමානෝ මුද්ධෝ පාපිමතෝති මේ සම්භයාමේ කොතනක හෝ සිටින්න රන්ගිරි ශ්‍රී ලංකා මාධ්‍යාලයේ රන්ගිරි ගුවන්විදුලි ඔස්සේ මෙම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන දහම් බස් වෙන සදහවර පින්නතුනි උදෑසනත් තවස් යාමේදී එකට එක බද්ද වූ ධර්ම දේශනාවක් කරමින් සරල තැන් සිට ගැඹුරු තැන දක්වා කරුණු පැහැදිලි කිරීම සඳහා අපි උත්සාහයක යෙදෙනවා. ඒ ඉතිරි කොටස වශයෙන් අප මේ මොහොතේ දේශනා කරන්න හදන්නේ ඉතිරි නැතිවම කල යුත්ත සදහවත් බෞද්ධයෙක් විසින් ප්‍රතිමත්තිකාමේ බෞද්ධයෙක් විසින් ධර්මයේ දැක බුදුන් දක නිවන් දකින්න කැමති කෙනෙක් විසින් එසේ පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව ධර්මයේ දැකීමෙන් බුදුන් දක නිවන් දකින්න කැමති කෙනෙක් විසින් මේ කල යුතුයයි බුදුරජාණන් වහන්සේ විසින් නිර්දේශ කොට තිබෙනා වූ සූත්‍ර දේශනාවන්ගේ මාවත විවෘත කිරීමටයි අපි සෝදානම් වෙන්නේ. කෙනෙක් හිතන්නට එපා බුදු සමයෙන් පෙන්වන නිවීම ආත්මාර්ථකාමී ප්‍රතිලාභයක් කියලා. ඒ කියන්නේ තමන් විස්තරක් ලබන පෞද්ගලික ලාභයක් කියලා හිතන්න එපා. මේ කියන தත්වය කෙනෙකුට හිමීමෙන් නොක මොළොක් හදවතක් ඇත්තෙක් වෙනවා. කාරුණික වෙනවා, අවංක වෙනවා, පරිගැනීම් වලින් නිදහස් වෙනවා. සාමය, සමාදානය සමාජයට පතුරන්නෙක් වෙනවා. ගහකොළවලට පවා සතුන්ට පවා ආදරය කරන්නෙක් වෙනවා. ඒ මේ සමාජයට අවශ්‍ය දෙයක් නෙවෙයිද? නිවුන දැනසුන් මිනිසුන් මේ ලෝ මොකක්වත් විනාශ කරන්නේ නැහැ. ඒකයි මම එකට කියද ආත්මාර්ථකාමී දෙයක් නෙවෙයි ඒක. තමා කිසි අම්මාකාරයක ශාරීරික මානසික දුක්ඛයකින් මිදෙන අතර අනිත් අයට දුක් දීමෙනුත් අත මිදෙනවා. පරිසරයම සැනසෙන මිනිසුන් තනිස් පරිසරයම සනසවන මිනිසුන් බවට පත් වෙනවා. එබැවින් ඒ වර්තමාන යුගයට අවශ්‍ය සාමකාමී සමාජයක උත්පාදය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් වශයෙන් අපි දකින්නේ. මෙබැවිනුයි අපි අද උදෑසන ධර්ම දේශනාව ගනිමින් පුඤ්ඤකිරිය වත්තු ඔස්සේ යා හැකි දුර ඒවායේ සඳහන් කරුණු කර්ම සූත්‍ර ඔස්සේ විපාක වාරයකට සීමා වෙන ආකාරය පැහැදිලි කරමින් බෞද්ධ ජනතාව පුතග්ජන සමාජය තුළ සිටමින් කර්ම මාර්ගයේ වහලුන්නේ සිටින ආකාරය පැහැදිලි කරන්න උත්සාහ දැක්වේ. කර්ම සූත්‍රවල අග කොටසේ ධර්මය තේරුණ අය විසින් කරන්න ඕන කාරණේ කුමක්දයි සඳහන් කොට තිබෙන බව මුල් දේශනාවේ විස්මා මතක් කළා. තිබෙක්වේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ක විපාකං කම්මත්තයා සංවත්තති. සැබෑවටම තෙරුවන් හඳුනාගත් කෙනෙක් විසින් සැබෑවටම බුදුන් හඳුනාගත් කෙනෙක් විසින් කළ යුතු කර්මයක් තියෙනවා. ඒක කර්මයක් නෙමෙයි මතක තියාගන්න. කලුත් නැති සුදුත් නැති කලු විපාකක් නැති සුදු විපාකක් නැති විපාක නැති ඉදිරියට කර්මශය කිරීම පිණිස පවතින කර්මය මෙය තමයි මිනිසෙක් විසින් කළ යුත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ ලොවට හෙළි කරවදාලේ. අප මේ කරන්නේ කෙසේදයි තේරුම් ගැනීමට තිබෙන හොඳම ක්‍රමය තමයි කල්යාණ මිත්‍ර සේවනය සමග සද්ධර්ම ශ්‍රවණය. අන්න ඔහුට වැටහුණාම, ඒ පුද්ගලයාට කරන්න ඕන දේ වැටහුණාම, ඒ වැටහීම තුළ පවතිනවා ගැඹුරු දැක්මක්. මේ වැරදි කොනකින් අල්ලාගෙන අනිත්‍ය වූ දේවල් නිත්‍ය වශයෙන්, දුක්ඛ වූ දේවල් සුඛ වශයෙන්, අනාත්ම වූ දේවල් ආත්ම වශයෙන් අල්ලාගෙන මොන එකකට මේ සංසාර ගමනේ මේ තරම් ජාති ජරා ව්‍යාධි ශෝක මරණ දුක් ගොඩක් විඳෙව්වද විඳවනවද කියලා තේරෙනවා. ඇයි? බුදු සමයෙන් පෙන්වන්නේ දුක් නෙවෙයි. ඔබ හිතන් හිටියට ලෝකයා කිව්වට බුද්ධාගම දුක්ඛාගමක් කියලා. බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව එලි කරලා තිබෙන්නේ දුක නැති වූ තැනක්. ඒ දුක නැති වූ තැන මරණයෙන් පසු අනාගත බුදුහාමුදුරුවෝ ඉස්සරහා ලැබෙන එකක් නෙවෙයි. දැන් දුකද අධර්මයේ සරණින්නේ. දැන් දුක නැති වූ තැනත් ධර්මයේ සරණින්. ධර්මයේ සරණින් තමයි කෙනෙක් දුකින් අත මිදෙන්නේ. ඒ දුකින් අත මිදීම සඳහා බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කළා. ධම්මං සරණං ගච්ඡාමි කියලා වචනින් කිව්වට ඒක සරණ කරගන්න තේරෙන්නේ නැහැ. ඒ ධර්මයටත් අපි මල් පහන් පුදා තියා වඳින්න පුරුදු වෙනවා අරුණා මේ ධර්මයේ සරණ කරගන්න කල්පනා කරන්නේ නැහැ. අන්න එහෙම බුදුරජාණන් වහන්සේගෙන් පසු බුදුන්ට දහම්ට සඟුන්ට වඳින සමාජයක් හැදුණා අරුණාම බුදුන් දහම් සඟුන් සරණ කරගෙන දුකින් මිදෙන සමාජයක් තිබුණේ නැහැ. අපේ අත්ලම් උත්තරාගේ කාලේ කොහොමවත් තිබුණේ නැහැ. එබැවින් මේ වැළලී ගිය ප්‍රතිපත්ති මාර්ගය, වැළලී ගිය නිවන සැනසන මාර්ගය ධර්මයේ සරණින් ඉස්මතු කරගෙන වර්තමානයේ සුවසත් දුක්වලින් දැවෙන්නා වූ සමාජයට ධර්මයේ සරණින් සැනසීම ලබා දෙන්නටයි අවශ්‍ය වන්නේ. අපි අපේ කාලයේ කැප කරමින් සෑහෙන වෙහෙස මහන්සියක් දරමින් ආරාධනා ලැබෙන හැම එකක්ම ඔස්සේ මේ සමාජයට දහම් හොයන පිරිසක් සිටින බැවින් මේ සමාජයේ ඔවුන් ඇසුරු කරන ඕනෑම මාධ්‍යයක් ඔස්සේ යමින් දහම් සරණ ලබා ගන්නේ කෙසේදයි පැහැදිලි කරන්නට මේ සම මහන්සියක් දරන්නේ අපට ලැබෙන පෞද්ගලික ප්‍රතිලාභයක් නිසා නෙවෙයි, බුදුන් වහන්සේගේ අවවාදයක් නිසා. උන්වහන්සේ මොකද කළේ තේරුම් ගත්තා. බුදුසු භගවා පුදාය ධම්මං දේශේති. අවබෝධ කරගත්ත උන්වහන්සේ අවබෝධය පිණිසම ධර්ම දේශනා කළා. මේ සමාජයේ තේරුම් ගන්න ඕන දෙයක් ධර්ම දේශනා කරන්නේ අවබෝධය පිණිස, අවබෝධ කර ගැනීම පිණිස. මොඩ මිනිස්සු හිතන් හිටියට ධර්ම දේශනා කරන්නේ මීගයට පින් දෙන්න කියලා. ඒක කොහොමවත් නැති පිටකේ අපි හදාගෙන තිබුණාට පැහැදිලිවම තියෙන දෙයක් තමයි දානය සහ පරිස්කාර පූජා කිරීමෙන් මීගයට පින් දෙන්නේ. ධර්මය ඔබේ දුක් වේදනා තුනී කරගෙන ඉන්න සදා ඔබේ අවබෝධය බවට පත් කරගෙන සරණ කරගන්න. මෙන්න මෙතෙන් පිටපැන්න එක තමයි අපි කරලා තියෙන වැඩ. සරල කරුණ සඳහා මේ ශාස්ත්‍රීය වූ අති ගෞරවනීය වූ මේ සිද්ධිය ධර්ම කියන එක සරල කරුණ සඳහා යොදා ගැනීම තුළින් අපි ධර්මෙන් පිටපැනලා තියෙනවා. පිටපැන්න ගමන් අපි හැම දිනාටම ධර්මයේ සරණින් ලැබෙන්න ඕන සැනසීමහිම් වෙලා අපි හැමෝම දුක් විඳින මිනිසුන් බවට පත් වෙනවා. නමුත් බුදුන් වහන්සේගේම ඉගැන්වීමක් පවතිනවා. ධර්මයේ යටකරන්න රැටෙන්න පුළුවන් යම් කාලයක. එතකොට බබලන්නේ ප්‍රයෝජනයක් නැහැ. නමුත් මතුනොත් බබලනවා. ඒ මතුවීම කරන්නේ කොහොමද? මතු කරගන්නේ කොහොමද? ධර්මයේ නිර්වචනය නිවැරදි කර ගැනීමෙන්. අර්ථය නිවැරදි කර ගැනීමෙන්. අර්ථයේ සාවාද්‍ය ලෙස දේශනා කරන ධර්මස් තුළින් අපට මේ සැනසීම නොලබුනේ කියන එක මේ වනවිට අප ඇසුරු කර බොහෝ දෙනෙක් තේරුම් අරන් ඇති. අර්ථය නිවැරදි කරගත්ත විට කරන්න ඕන වැඩ තියෙනවා කියටත් කෙරෙනවා. අර බුදුන් වහන්සේ වදාළ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන වදනට පණ දෙන්න පුළුවන් වෙනවා. යමෙක් ධර්මයේ දකීද බුදුන් දකී. මේ කරුණ පැහැදිලි කිරීම සඳහා තමයි අපි කාලය ඉඳන් උකරන්න උත්සාහ කරන්නේ. මුල් ධර්ම දේශනා දෙක පැහැදිලි කරමින් පුද්ගල සංවරයේ සීමාව පෙන්වමින් ඊළඟට පුද්ගල සංවරයේ ඉක්මවා ගිය ධර්ම පුද්ගල සංවරය ඉක්මවා ගිය ආකාරයෙන් ලබන්න පුළුවන් සංයමයක් සංවරයක් බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම තුලින් දකින්න ඇති දේශනා කරලා තියෙනවායි කියලා දෙවෙනි ධර්ම දේශනාවේ අගට දෙනත් නැවැත්තුවා. දැන් අපි කියන්න හදන්නේ භාවනා කරන හැටි. මේ දුකින් අත මිදීම සඳහා භාවනාව පිටිවහලක් කරගන්න හැටි කියන්නයි මේ සෝදානම් වෙන්නේ. සැබවින්ම මේ තමා විසින් පෞද්ගලික උත්සාහයෙන් කරගත යුත්තක් විනා සමාජයේ පවතින ආකාරයට පොකුරු ගැසි හවුලේ කවුරුවත් කියනවට කියලා කරන්න පුළුවන් දෙයක් බව මම දකින්නේ නෑ ත්‍රිපිටක සූත්‍ර දේශනා තුළ. මේ මම ගත්තේ සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ තියෙන පුංචි සූත්‍රයක්. මේක මම බොහෝ වතාවක් කියලා ඇති. නමුත් අලුත් එකක් ගන්න බැරි නිසා නෙවෙයි මම ගත්තේ නැත්තේ. නැවත නැවත කියනකොට තමයි මේ කරුණේ ඇත්ත තේරුම් ගන්න පහසු වෙන්නේ. එබැවින් මේ සඳහන් කරලා තියෙන කාරණේ මොකක්ද කියලා බලන්න ඕන. අතෝ අඤ්ඤතරා භික්ඛෝ යේන භගවතේන උපසංඛමේ. එකල්හි එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියා. උපසංඛමිතා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. එළඹ බුදුරජාණන් වහන්සේට අභිවන්දනය කොට වැඳ එකක් පස්සට හිටියා. ඒකමන්තං කිතාකෝස්සති භික්ඛෝ භගවන්තං ඒතදෝච. එකක් පසු හිටියා ඔය භික්ෂුව බුදුජානන් වහන්සේට මෙහෙම ප්‍රකාශයක් ඉල්ලීමක් කළා. සාදු බන්තේ භගවා සංකිට්ඨේන ධම්මං දේසේතු. ස්වාමීනි මට කෙටියෙන් බණක් කියනවා නම් හොඳයි යහපත්. අවන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට සාරාංශ කරලා සංකිට්ඨේන ධම්මං වහන්සේ. ලොකුවට පොත් ගණන් පොතේන පිටු ගණන් තියෙන කාරණේ පුළුවන් තරම් කුඩා කරලා කියන්න. දැන් මමත් පැය දෙක තුනක් ගත්ත නිසා තමයි මේ කුඩා කරන්න හදන්නේ. සංකිට්ඨේන සංක්ෂේප වශයෙන් ධම්මං දේසේතු. යමහං භගවතෝ ධම්මං සුත්තා. යම් අහං භගවතෝ ධම්මං සුත්තා. මම ඒ භගවත් භාග්‍යතුන් වහන්සේ වදාරන ධර්මය අසා. අන්න බලන්න. එවෙන් පස්සේ තමයි අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් පෙන්වන්නේ. ඒකෝ උපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහෙරෙයන්ති. මේ වචන පහේ තේරුම පස්සේ කියලා දෙන්නේ. මොකද බණ තේරුණාමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. උන්වහන්සේ වදාරනවා බණ අසා මෙන්න මේ ඉරියව්ව වලින් මම ජීවත් වෙන්න කැමති. බණ අසා හැබැයි අහන්න නැතුව බෑ. අද බුදුරජාණන් වහන්සේ මහා උඟාවක් බණක් කිව්වයි කියලා හිතනවාද? ඒක කෙටියෙන්නේ කියන්න කිව්වේ. එක කෙටියෙන් මා දැන් කියන්නේ මුල් පැය දෙකක් තිස්සේ පැහැදිලි කරපු කාරණේ. මොකද්ද මේ කෙටි වචනේ? මඤ්ඤමානෝ කෝ භික්ඛු බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝ. ඔන්න බලන්න. මම කොට මමත්වෙන් හිතන්ට ගියෝතින් මාරයට බැඳෙනවා. මමත්වෙන් හිතන්නේ නැත්නම් මාරයාගෙන් නිදහස් වෙනවා. මේ තියෙන්නේ ප්‍රමාදයයි අප්‍රමාදයයි. මේ තියෙන්නේ සතිපට්ඨානයයි අසතිපට්ඨානයයි. මේ තියෙන්නේ උනසමනසිකාරයයි අයුසමනසිකාරයයි. සුවස්සක් යනතාව අපිට මේ කියන දේ තේරුම් අරන් සවන් දෙලා තේරුම් ගන්න. ඔබ ඔය එක එක වචන වලින් එක එක જાති හිතන් හිටියත් සතිපට්ඨානය වෙනයි අප්‍රමාදය වෙනයි සීයෙන් කටෙක් කිරීම වෙනයි තව මොනවා හරි යෝනිසෝමනසිකාරය වෙනයි නෑ එහෙම නෑ. මේ සිද්ධියට අවතීර්ණ වුණාම ඔක්කොම එතන තියෙන්නේ. ඒකයි මම කියන්නේ මේ වදන් පෙළෙන් කියන්නේ මේකේ වදන හතක තුල තියෙන මට මතක හැටියට. වරදි නැහැටි නිවැරදි කරගන්න හැකි. දැන් මේක කිව්වම බුදුන් වහන්සේ මේ වදාළාම ඔබට වගේ නෙමෙයි උන්වහන්සේට ඒක තේරුණා. ඔබට තේරෙන්න ඕනේ. තේරේවා. වික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උත්තරක් දෙනවා. අඤ්ඤාතං භගවා අඤ්ඤාතං සුගතා. ස්වාමීනි මට තේරුණා මම දැනගත්තා. ඒකයි අඤ්ඤාතං කියන්නේ කියලා තේරුණා. අර කියපු කාරණේ කරන්න ඕන දේ තේරුම් ගත්තා. මඤ්ඤමානෝ කෝ වික්ඛු බද්දෝ මාරස්ස එකක් තේරුම් ගත්තා. මාරයට බැඳෙන හැටි අඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝ. ගැලවෙන හැටි තේරුම් ගත්තා. හරි ලස්සන සිද්ධියක් තේනවා. තේරුම් ගත්තා නම් ගිහින් භාවනා කරන්න කිව්වේ නෑ. යතා කතං පනද බික්ඛු යතා කතං තං බික්ඛු මා සංකිට්ඨේන බාහිසත්ත විස්තරේන අත්තං අජානාසීති. භික්ෂුව කොහොමද මම මේ කෙටියෙන් කියපු දේ ඔබ විස්තර වශයෙන් දැනගත්තේ? අන්න දැන් බුදුහාමුදුරන්ට බණ කියන්න ඕන. තේරුම් ගත්ත පුද්ගලයා කියන්න ඕන, කියන්න තේරෙන්නේ බෑ කරන්න ඕන කාරණාව. දැන් අපිත් මේ ධර්ම දේශනාවක් කරන්නේ මේක පාලියෙන් පාඩම් කරගෙන නෙවෙයි, මේක කරන්න ඕන දේ තේරුම් අරගෙන කරන ගමන් ඔබට මේක කරන්නයි කියන්නේ. මොකද්ද මේ මමත්වයෙන් හිතන්න යනවායි කියලා කියන්නේ? අන්න භික්ෂුන් වහන්සේ පැහැදිලි කරනවා. අන්න අපිට අවශ්‍ය තැනට ආවා. සන්ධ්‍යා ධර්ම දේශනාවේදී අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයක උපත මැරීම අපි හැමෝම ගාව සිද්ධ වෙනවා. සසර දුකින් මිදීම සඳහා නම් මේ උපත මැරීම තුළ තිබෙනා වූ හසු වීම සහ ගැලවීම උගුල සහ නිදහස් වීම තේරුම් ගන්න ඕනේ. මේ වික්ෂන් මහන්සිය වදාරනවා. රූපං කෝ බන්තේ බද්දෝ මඤ්ඤමානෝ බද්දෝ මාරස්ස. රූපං කෝ බන්තේ මඤ්ඤමානෝ බද්දෝ මාරස්ස. ස්වාමීනි රූපේ තමයි මම කොට ගත්තම මායයට බැඳෙන්නේ. අමඤ්ඤමානෝ මුත්තෝ පාතිමතෝ. මම කොට ගන්න නැත්තම් මායයෙන් මිදෙනවා. කොහොමද මේ මම කොට ගන්නවා කියන්නේ? තේරුම් ගන්න ඕන. අන්න මේ මම හඳුනා ගැනීම සඳහා ඉතා හොඳ තැනක් මේ. මේ මම යනු මම කියන අතුරු දෙකක්. මේ මම කියන්නේ ඔබට මව්පියන් පෞද්ගලිකව තිබු නමට අයිති පුද්ගලයක් නෙමෙයි. මේ මම කියන්නේ ඇසේදී, කනේදී, නාසේදී, දිවේදී, කයේදී ඔබට හමු වෙන අරමුණ තුළ තියෙන දෙයක්. අරමුණ තුළ රූපයක් තියෙනවා. අරමුණ තුළ තරහක් තියෙනවා. අරමුණ තුළ බයක් තියෙනවා. අරමුණ තුළ වෛරයක් තියෙනවා. එමෙන්නයි අරමුණ වෙන්නේ අපට. අන්න මේ හඳුනා ගැනීම සඳහා අරමුණ වෙන එක සහ අරමුණ ඇති වී නැති වෙන එක වේගයෙන් යන වස්සපේක වාඩි වී කවුල් දොරකින් එළිය බලන් ඉන්නා වගේ වැඩක්. අපට වඩා වේගෙන් ගස් පහු වෙනවා. එකක්වත් නවත්ත ගන්න බැහැ. පහු වෙන දේ බලන් ඉන්න හැම බලන්න ගියොත් අවුල් වෙලා අමාරු වෙනවා. ඊටත් වඩා වේගයකින් අඳුනා ගැනීමට අවශ්‍ය ස්කන්ධ හටගෙන ස්වභාවයෙන්ම නැති වී යනවා. ඒ වේගයට අවතීර්ණ වෙන්න ඒක පිළිගන්න අපට බැරි වුණා. ඒ නිසා අපි මොකද කරන්නේ? ඒ හැම එකක්ම මමත්වයෙන් හිතන්න පටන් ගන්නවා. රූපේදී, සබ්දේදී, ගන්ධේදී, රසේදී, ස්පර්ශේදී, ඊර්ෂ්‍යාවේදී, වෛරේදී, පලිගැනීමේදී, කෝපේදී ආදී කොට ඇති ඒ හැඟීම් මෙතෙන්ට සංකරණය වුණාම මමත්වයෙන් ගන්නවා. මම කොට ගන්නවා. මගේ කොට ගන්නවා. මගේ ආත්ම කොට ගන්නවා. මෙන්න මේකටයි පින්වතුනි නිත්‍ය සුඛාත්ම කියන්නේ. ඒ අනිත් සූත්‍රවල තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ නිත්‍ය සුඛාත්ම කොට ගන්නවා. ඒකටයි මඤ්ඤමානෝ කියලා කියන්නේ. මම කොට ගන්නවා, මගේ කොට ගන්නවා, මගේ ආත්ම කොට ගන්නවා. මොනෝ පංචස්කන්ධය මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නකොට පංච උපාදානස්කන්ධය වෙනවා. අන්න මායයට බැඳෙන්නේ නැති රූපය මුල්මතකල දේශනා මතක් කරගන්න, ඒක විඳින වේදනාව, ඒක හඳුනන සංඥාව, ඒකට ඇති කරන ඇල්ම හෙවත් සංකාරය, ඒ සිදුවීම් දැනගෙන හෙවත් විඥානය ක්ෂණික ක්‍රියාමාර්ගය, ක්ෂණික ක්‍රියාව හඳුනා ගැනීමට ලෝක ජීවත් වෙන්න අවශ්‍ය ධර්මතාවය. අවශ්‍ය ධර්මතාවයේ අනවශ්‍ය ආකාරයට වැරදි ආකාරයට ගැනීමෙන් මොකද වෙන්නේ? අරමුණ නම් ගන්නවා, අරමුණ රසෙ විඳිනවා, අරමුණත් එක්ක ගැටෙනවා. ස්කන්ධ පංචකයක් නැති වී යනවා. හැබැයි ඇතුළතට කොටසක් ඉතුරු වෙනවා. වැල උඩට යන තරමට අල යටට බහිනවායි කියනවා. ගහ උඩට යන තරමට මොපෙන්නන පොළොවට අල බහිනවායි කියනවා. ඒ වගේ යලි එබඳු දුකක් ගැටුමක් උපදින්න හේතුවක් සිත තුළට දැසගනු ලබනවා. මෙන්න මේකයි මායයට බැඳීම කියන්නේ. මායය කියලා කියන්නේ බද්දෝ මාරස්ස. දැන් ළමා කාලයේ සිතන් අරමුණු රස විඳින්න ගිහින් මේ හිත ඇතුළට එකතු කරන යන්තා සංඛ්‍යාවක් ඇද්දේ හියල් සියල්ලම නිසා ඔබ මායයට බැඳෙමින් ඉන්නේ. මොනවද නිත්‍ය කොට ගන්නෙ? ඕනෑම දෙයකින් බද්දෝ මාරා. පෘථග්ජන පුද්ගලයා පව් කරමින් පව් නිත්‍ය කොට ගන්නවා. ඔබට පව් නිත්‍යයි. නැත්තම් පව් මම මගේ ආත්ම. එහෙනම් ඔහු පව් නිසා මාරයට බැඳෙනවා. හැබැයි පෘථග්ජන භාවයේ ඉඳගෙන පව් කරන්න හොඳ නැහැ. දුක් විපාක හම්බෙනවායි කියලා ඊට වඩා හොඳ දෙයක් ආයෙත් අල්ලා ගන්නවා බද්දෝ මාරස්ස. ඒකට බැඳෙනවා. දැන් පින් නිසා මාරයට බැඳෙනවා හේතු ඉතුරු වෙනවායි කියලා කියන්නේ. අපොයි හිතත් එහා දෙයක් තියෙනවා. අපි ඉවර කරන්න ඕනේ අපි ඥාන කුසල් හොදවා ගන්න ඕනේ. ඥාන කුසල් අල්ලගෙන ඒක නිසා මාරයට බැඳෙනවා. ඒකයි මම කොට ගැනීමට පෞද පින්ද ඥානද හොදද නරකද නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට මම කොට ගැනීම නරකයි. මම කොට නොගැනීමයි හොඳ. ඔන්නමයි බුදු සමය හොඳ නරක පැහැදිලි වෙන්නේ. දැන් අපි නම් වෙන පැත්තකට හොඳ නරක කියන්නේ. අපි නම් වෙන පැත්තකට නිපින්පව් කියන්නේ. අත්ත පියාගන්න. මම කොට ගැනීම බුදුරජාණන් වහන්සේ සමාජයට හෙළි කළ පාපයයි. පාපයෙන් වෙන්නේම සබ්බ පාපස්සාකරණං වෙන්නේ මෙන්න මේ මම කොට ගැනීමෙන් වළකින්න පුළුවන් වෙනකොට. අවිජේ පටන් බවාර්ථය දක්වා විනේ පටන් ධ්‍යාන කුසලයේ දක්වා ගන්න තියෙන ඕනෑම දෙයක්. බද්දෝ මාරස්ස අන්න පව කරනවා කියන එකේ තේරුම. සසර ගැලවීමක් නෑ ඉස්සරහට පැවැත්ම. ආපහු විපාකය. කර්ම විපාක න්‍යායට අහු වෙනවා පෘථග්ජන ස්වභාවයට. අන්න බුදුන් වහන්සේ වදාළ මේ කරුණ භික්ෂුන් වහන්සේට වැටහෙනවා. භික්ෂුන් වහන්සේ පැහැදිලි කරන ලබනවා. බද්දෝ මාරස්ස මඤ්ඤමානෝ ස්වාමිනේ මාරයට බැඳෙන්නේ මේක මම කොට ගන්න ගියාම. අන්න මේ අරමුණක ඇලීම තුර තියෙන්නේ නිත්‍ය සුඛාත්ම කියන බුදුරු දේශනා නොකළ හදාගත් සංකල්පයක්. බුදුරු ඒ නිදීම සඳහා ලොවට අනුකම්පාවෙන් හෙළි කරවදාලේ එකම සංස්කාරයක්වත් නිත්‍ය සුඛාත්ම කොට ගන්න එපා. මගේ කොට මම කොට මගේ ආත්ම කොට ගන්න ඔබට මේ ලෝකේ සංකාර කිසිවක් නැහැ. අනිච්ඡාවත සංකාරා. අර කියන්නේ ඒක තමයි. ඒකාන්තයෙන්ම මේ සංකාර එකක්වත් අනිච්ඡා කියන්නේ ඇති වෙනව නැති වෙනව නෙමෙයි මම නොවේ. ඒ ධර්මය. ධර්මයේ තේරුම් ගත්තේ නැති අය මොකද කරන්නේ? එකක්වත් නෙමෙයි ඔක්කම මම කොට ගන්නවා. නිච්ඡාවත සංඛාරා. ඇත්තටම අපේ පුතග්ජන මිනිස්සු මිය ගියාම ගහන්න ඕනේ බැනරේ අනිච්ඡාවත සංඛාරා නෙවෙයි. නිච්ඡාවත සංඛාරා ගහන්න ඕනේ. ඇයි? ඔවුන් සංස්කාරයන් නිත්‍ය කොට ගත්ත නිසා නැරෙන්නේ. නැත්තම් නැරෙන්නේ නෑනේ. ඒ රහස මම කියන්නම්. අනුරුද්ධ සූත්‍රයේ අනුරුද්ධ හාමුදුරුව පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේදී උන්වහන්සේ කරගත් දෙයට උපහාරයක් ලෙස සක්කදේවේන්ද්‍රය මේ ගාථාව කිව්වයි කියලා. අනිච්ඡව සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිතානි රුජ්ජන්ති තේ සමෝපසමෝසුකු. ඒක ඒ ගාථාවට අදාළ කරුණ කරගෙනයි බුදුරජාණන් වහන්සේ ස්කන්ධ පරිනිර්වාණයෙන් ක්ලේශ ස්කන්ධ පරිනිර්වාණයෙන් සිරුරට හැරෙන්නේ. ඒ කටයුත්ත කරගෙන යන අයට තමයි මේ ගාථාව කියන්න හොඳ. අපි කොච්චර ඈතද ඉන්නේ. ඒ කටයුත්ත කරගෙන නැතුව මිය යන ඔක්කොටම මේක කියනවා. ඒකේ තියෙන ධර්මය. මේ මනුස්සය තරගනවල තියෙන අධර්මය. අපි මේක කියකියා ඉන්නවා. නිච්චව සංඛාරා කරගත්තාට අනිච්චව සංඛාරා කියලා කියනවා. කොතරම් මුලාවකද අපි ඉන්නේ. මේ හටගත්තු දේවල් නැති වෙනවා කියන අර්ථයකට සීමා වෙලා කොතරම් මුලාවකද අපි මේ ඉන්නේ. මතක තබා ගන්න වෙනවා. මමත්වයෙන් හිතන්න ගියොත් මායයට බැඳෙනවා. මමත්වයෙන් හිතනවා කියන්නේ නිත්‍ය කොට ගන්නවා. නිත්‍ය සහ මම දෙකක් නෙවෙයි. අනිත්‍ය සහ මම නොවේ දෙකක් නෙවෙයි. නේතං මම මම නොවේ. ඒකට තමයි අනිත්‍ය කියන්නේ. මෙතන නේද මේ රහස තියෙන්නේ? වචනෙන් අනිච්චං දුක්ඛං අනාත්තාගේ කියන්නේ හරියන්නේ නැහැ. මනාව කන්දක වාක්‍යය පැහැදිලි කරව අදාරනවා මේක. රූපය නිට්ඨ අනිත්‍යද? වේදනාව නිට්ඨ අනිත්‍යද? රූපය දුක්ඛද අදුක්ඛද? රූපය ආත්මදානාත්මද? ස්වාමීනි අනිත්‍යයි, ස්වාමීනි දුක්ඛයි, ස්වාමීනි අනාත්මයි. අනිත්‍ය දූ දුක් සහිත අනාත්ම උදේ මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීම සුදුසුද? ඒකට එතනින් ගලප ගන්නකො. අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙය මම කොට මගේ කොට මගේ ආත්ම ගන්නවා කියන්නේ නිත්‍ය ආත්ම කොට ගන්නවා. නැත ස්වාමීනි උත්තර දෙනවා. එහෙනම් දුරේ සන්තිකේ සුකුම උලාරි ඕලාරිකෝ හීනෝ පනීතෝ අතීත වර්තමාන අනාගත කිසිම රූපයක් නේතං මම නේතෝමස්මින් නොමේතෝ අත්තාති සම්මප්පඤ්ඤාය දක්ඛබ්බා. සඳුරු මනාකොට නොනින් අතීත අනාගත මේ අරමුණට එන්නා වූ මොනම රූපයක්වත් සහපත් නොනින් දකින්ට මම කොට නොගන්ට. මාරයාට බැඳෙනවායි කියන්නේ මාරයා කියන්නේ පංචපාදානස්කන්ධයට. පංචපාදානස්කන්ධ දුක්ඛ දුක්ගෙන දෙන්නේ මේ ඉතුරු කරන හේතුවෙන්. ඉතුරුට හේතු වෙන එක තමයි මායයට බැඳීම. එතකොට යමෙක් අපි මම කොට ගන්නවාද මමත්යෙන් ගන්නවාද ස්වාභාවිකවම මායයට බැඳීම සිද්ධ වෙනවා. අන්න අයෝනිසෝ මානසිකාරය. අන්න ප්‍රමාදේ. අන්න සිහියක් නැතිව ජීවත් වෙයි. ප්‍රත්‍යඥයා සතු හිරණමේ හැටි. දැන් ඔබට භාවනා කරන්න ඕන කියන එකේ තේරුම මම කොට නොගැනීමෙන් මේ මම කොටගත් හේතුවලින් නිදහස් වී සිතහත් තැනකට සසර ඇවිද්දවන හේතුවලින් මිදුණු තැනකට හිත ගේන කර්ම රැක්කිරීම නිසා හේතුණා වූ ශේෂ සියල්ල අවසන් කරමින් කර්මක්ෂය කරන්ත. ඒකයි මම කිව්වේ අත්‍විවික්කවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ක විපාකං කම්මක්ඛයා සම්වත්තති. කර්මක්ෂය කිරීම පිණිස පවතින කර්මයයි බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නේ. අර කන්න කම්ම දුක්ඛ කම්ම කන්න විපාක දුක්ඛ විපාක කන්න දුක්ඛ කම්ම නෝ කරු විපාක බුදුරජාණන් වහන්සේ හිතියත් නැතත් අනිකුත් ආගම්වලත් තියෙනවා. ඒක කර්ම මාර්ගය. ඒක හොඳ පැත්ත තෝරා ගැනීම තමයි අපි දැනට කරගෙන තියෙන්නේ. ඒ සසර ගමන නතර වෙන්නේ ගමනේ හොඳ පැත්තක් විතරයි. නමුත් හොඳ පැත්තට ගිහින් ආපහු නරක පැත්තටත් යන්න පුළුවන්. මොකද කල්යාණ මිත්‍රයින් හම්බුනේ නැති වුණා, උද්දෝත්පාදයක් නැති වුණාම මොන ආගමක් හම්බෙයිද, මොන අසුරකට වැටෙයිද, ආපහු වැඩ වැටෙන්න ඉඩ තිබෙනවා. මාර්ගඵලලාභී නො වූ පුද්ගලයා පුතන් යන පුද්ගලයා කොතරම් හොඳ කෙනෙක් වුණත් කොතරම් සිල් රැක්කත් අසුර නිසා ලැබෙන අසුර නිසා සියල්ලම හැරියන්න ඉඩ තිබෙනවා. නොවැටෙන කියන අර්ථයක් නැහැ පුතන් ජනයින්ට. නොවැටෙන කියන අර්ථය තියෙන්නේ ආරේන්ට. චතුහ පායේ හිච විප්පමුත්තු අන්න වෙනවා. මාර්ග පරලාභී වුණාම ආයෙ වැටෙන්නේ අපායේ පැත්තට, ඉහළට යන කාරණය. හැමෝටම බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මෙච්චරයි. ස්ත්‍රියට වෙනම, පුරුෂයාට වෙනම, ගිහියාට වෙනම, එදා ආයට වෙනම, අදා ආයට වෙනම නැහැ. උන්වහන්සේගේ නිර්දේශය අමඤ්ඤ මානෝ මුත්තෝ පාපි මතෝ. ඔන්න භාවනාව. ඔන්න අප විසින් කළ යුතු භාවනාව සතර දුකින් මිදීමට. මම කොට නොගැනීමෙන් පාපී මායාවෙන් මිදේ. මමත්වෙන් සිතන්ට නොයාමෙන් පාපී මායාවෙන් මිදේ. කොතැනදීද මමත්වෙන් හිතන්ට යන්නේ නැතුව ඉන්න ඕන? රූපේදී, වේදනාවේදී, සංඥාවේදී, සංකාරයේදී, විඥානයේදී එසේ නොමැතිනම් ඇසතනනාසය දිවකය උදව් කරගෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ උපදිනවා. ඔබට නින්ද හැරෙන විට සිව්විරි අවවේදීම, ඒ ඉපදීමත් සමග අර පාපි මතෝ, පාපි මායයට බැඳුනේ වයනෝ, හිත ඇතුළට තිබිලා. ඒ එන එක තමයි විපාක. තරහ ඊයේ තිබ්බනම් අද තරහ දෙනවා. වෛරය ඊයේ තිබ්බනම් වෛරය අද එනවා. මොනවා හරි කොහකමක් තිබ්බනම් ඒක නැවත එන එක නවත්තන්න. ආවහම විඳගෙන ආය ආවොත් ඔය වදේ දෙන බව දන්නා නිසා ආය එන්නේ නැති වෙන්න නම් තියන්නේ නැතුව ඉන්න ඕන. තියන්නේ මඤ්ඤමානෙන් මමත්වෙන් හිතන්න ගියොත් නොතියන්නේ අමඤ්ඤමානෙන් මමකට නොගැනීමෙන්. මමකට නොගැනීමට තමයි තව තැනක කියන්නේ අල්ලා නොගැනීම කියලා. තව තැනක කියන්නේ අංකෝ භික්ඛවේ අනිච්ඡං තත්තතේ ඡන්தோ පහතබ්බෝති. යමක් මම නොවේද ඒකට තියෙන කැමැත්ත අපහැරලා දාන්න. යම් කෝබික්කවේ අනිච්ඡං. ඒකට තියෙන ඡන්දේ නැත්තම් කැමැත්ත තමයි මම. ඒක තමයි තණ්හාව. පහතබ්බෝති අපහැරලා දාන්න. මේ හැම සූත්‍රයකම කියලා තියෙන එකම කරුණක්. ඒ පුද්ගලයාට ගැලපෙන ආකාරයෙන් පැහැදිලි කරනවා ලබනවා. අපටත් මේ සංකිප්තේන ධම්මං දේසේතු කීර්තනට එන්න තරම් නොවන දියුණුවා මේක තේරුම් ගන්න පුළුවන්. දැන් මේක තේරුණාම තමයි ඇඳි වතක් හෝ හිස ගිනිගත් කලක් මෙන් වහවහ චිත්තසංතානයේ පවතිනා වූ ලෝභ දේශ මොහයන් හටගෙන හිත ගිනි ගැවෙන ගැනෙන විට ආයත් ගිනිගන්ට හේතුවක් ඉතුරු නොති අවසන් කරන ක්‍රියාවලියට එන්නට කෙනෙකුට හිතෙන්නේ වර්තමාන මොහොතේදී. වර්තමාන මොහොතේ ඉඳලාද වර්තමාන මොහොත පන්සලේ වර්තමාන මොහොත බත්රසේ වර්තමාන මොහොත පාසලේ වර්තමාන මොහොත තවත් තැනක ඒ තැන්වලදී ඒකට අදාළ ඇදකුද පළදු සිතට එනවා. අන්න මම ඔබට අර කිව්වේ ධර්මස්වණිය කරලා ඉවර වෙලා විවේකයක් හම්බ වුණාම ආයේ මොන මොනවා පටන් අරන් යන්නේ කල් කයිවාරුස්සේ පල්හැලියොස්සේ අර පාලනයක් නැයින හැටි හොයාගන්න බැහැ. ඒ හංගලා තියෙනවා ඉන්න පටන් ගන්න. ඒ ඔස්සේ ගියාම ඇද්ද පළදුව ඇද්දකොට මොනවා හොයනවද තේරෙන්නේ නැහැ. සීයක් නැහැ. එතනයි බලන් ඉන්න ඕන. අපි බලන් ඉන්න ඕන අපේ සිත දිහා ගැටෙන කාරණා නිසා හිත ඇතුලේ හැඳුණු මොනවද තියෙන්නේ එළියට. සතියෝන එක දකින්න. ඒ දැක්කම මොකද වෙන්නේ? දැක්කම මම කොට ගන්න නැත්නම් ඉදිරියට ඉතුරු නොවි අවසන් වෙනවා. ඉදිරියට ඉතුරු නොවි අවසන් වෙන එකක්වත් නැවත හටගන්නේ නැහැ. මුත්තෝ පාපි මතෝ පාපි මාරයාගෙන් මිදෙන්නේ ඉදිරියට තියන්නේ නැති එකෙන්. ඉදිරියට තියන්නේ නැති එකට තමයි කියන්නේ අමඤ්ඤමානෝ කියලා. ඉදිරියට තියන්නේ නැතුව අවසන් කරනවාට තමයි සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියලා කියන්නේ. කේස අනිච්ච, ලෝභ අනිච්ච, අනාත්ම අනිච්ච කිය කියලා හරියන්නේ නැහැ. ඕනෑම මොහොතක ඔබට මේ අරමුණක් සමග උපදින රූප වේදනා සංඥා සංකාර විඥාන පහ බැඳෙමින් ඉදිරියට රොසබා අවසන් කරන්නට පුළුවනි නම් ඒ නොතබන එකම හේතුවක්වත් නැවත උපදින්නේ නැහැ. නැවත ඉපදීමනේ දුක. නැවත උපදින්නේ පියපු ඒවා. තියන්නේ නැති එකක්වත් නැවත උපදින්නේ නැහැ. මේ තබපු දේවල් වලට කියනවා උපන්න කුසල් කියලා. තබන්නේ නැති දේවල් වලට කියනවා නූපන්න කුසල් කියලා. උපන්න කුසල් දුරු වීමත් නූපන්න කුසල් නොයිපදීමත් අමඤ්ඤමානය තුල හෙවත් මමකට නොගැනීම තුල සිදුවෙන දෙයක්. කොච්චර පැහැදිලිද? ඔන්න බන තේරෙනවා කියන්නේ ඒකට තමයි. මේක තේරුම් ගන්න පුළුවන් වුණාම මොකද වෙන්නේ? වික්ෂුන් මහන්සේ වදාරනවා ස්වාමීනි රූපයයි වේදනාවයි සංඥාවයි සංකාරයයි විඥානයයි නැත්තම් පංචස්කන්ධයයි මම කොට ගන්නෙ මමත් වෙන්නේ ඉතින් අන්න එතකොට හේතු ඉදිරු වෙනවා ඒකට කියනවා පංචබලනස්කන්ධය කියලා. ඒ පංචස්කන්ධයමයි මම කොට නොගන්න ඕනේ. මම කොට ගැනීමට තමයි නිත්‍ය සුඛාත්ම කියන්නේ. මම කොට නොගැනීමට තමයි අනිදුක්ඛානාත්ම කියන්නේ. අනිච්චං දුක්ඛං අනාත්තා කියලා කියන්නේ යන්න ඕනේ. මම කොට නොගන්නේ නම් දුක්ඛලට හේතු ඉතුරු නොවි අවසන් වෙනවා. මෙන්න කරන්න ඕන දේ. බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා. වික්ෂුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේම සාපාගෙන ඉන්නවා. සාදු සාදු වික්ඛු. බුදුන් වහන්සේ ප්‍රකාශ කරනවා ඊට යහපත් වික්ෂුව. ඔබ තේරුම් ගත්ත හැටි. මා විසින් සාරාංශ කොට පැහැදිලි කළා වූ මේ දේ ඔබ තේරුම් ගත්ත දේ ඉතා යහපත්. අන්න සාතිකේ හම්බ වුණා බණ තේරුණායි කියලා. අපටත් අපි ඇසුරු කරන අයට මේක අපට ආපහු කියන්න පුළුවන් වෙනකොට සාතිකයක් දෙන්න පුළුවන් බණ තේරුණා දැන් භාවනා කරන්න පුළුවන් කියලා. බණ තේරෙන්නේ නැතුව භාවනා කරන්නේ කොහොමද කියලා අහපුවාම මම දෙන උත්තරේ තමයි තව ටිකක් බණ අහන්නේ. මේ වැඩේ දන්නේ නැත්නම් වෙන්න ඕන කාරණාව ආයේ වෙන මොකක් හරි කරන්න හදන්නේ භාවනාව කියලා වැඩක් කරන්න හද. යමක් කරන එක නෙමෙයි බුදු සමයේ භාවනාව කියන්නේ නොකරන එක. ඉදිරියට තියන්න තු අවසන් කරන එක. එදිනෙදා එන්න තියෙන අරමුණ වලක් කළා වෙන මොකක් හරි අරමුණක් කරගෙන ඒකට ඒක තුළ ඉඳමින් අනික්ව හංගගෙන මග අරගෙන ඉන්න එකට නෙමෙයි බුදු සමයේ භාවනාව කියන්නේ. අන්න මේ තේරුම් ගත්ත භික්ෂුන් වහන්සේ කරන ක්‍රියාමාර්ගය ඊළඟට කියනවා. යම් අහං භගවතෝ ධම්මං සුත්තා. අන්න මේ ටික හරියට අහලා තේරුම් ගත්තා. භගවතා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය එකනේ. මොකක්ද ධර්මය? මඤ්ඤමානෝ ගොබික්ඛු බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ තමයි ධර්මය. භගවතෝ ධම්මං. මඤ්ඤමානෝ ගොබික්ඛු බද්දෝ මාරස්ස බුදුජානන් වහන්සේගේ වණ නෙමෙයි. ඒක පුතත් ජනින් ක්‍රියාකලාපය. එයින් මිදෙන්න බුදුරජාණන් වහන්සේ වචනා කරන නිර්දේශය තමයි අමඤ්ඤමානෝ මුද්දෝ පාපිමතෝ. භගවතෝ ධම්මං සුත්තා අන්න දැන් කරන්න ඕන වැඩක් තියෙනවා. ඒකෝ ූපකට්ඨෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහෙරෙයන්ති. මට ඔබ ඔක්කොටමත් මේ වචන පහටයි දෙේ කරන්න වෙනවා. මොකටද? අමඤ්ඤමානෝ සඳහා. මම ඔබට ගැනීමෙන් නිදහස් වීම සඳහා. එක කියන වචන නිකන් ඒකෝ කියලා තේරෙනවනේ. ඔව් ඒක තමයි. ඒකෝ හුදකලාව. අන්නර අපි කතා කරන්නේ තුෂ්ණිම්බූත භාවය කියලා. හිතට එන දේවල් පිට කරන්නේ නැතුව කට රබ කරගෙන ඉන්නත් නෙමෙයි මේ පෙන්වන්නේ. මේ සිතෙහි පවතින ස්වභාවය කොහොමද කියලා ඔබට තේරෙවි. නිහඬව ඉඳගෙන කයට වචනට එන ක්‍රියා වලට යන්නේ නැතුව සිතට මොන විල බලන්න. තනියෙන් මේ සිත කොච්චර බැන ගන්නවද? ඇනුම් පද කියනවද? දෙබස් තියා ගන්නවද තනියම? ඔය සමහර අය අපිට මේ එලි පිටමත් එහෙම තනියෙන් කතා කරනවා පේනවා. ඒ පිටට එනවා ඒක. ඒ නාවත් මොකද වෙන්නේ හිත ඇතුලේ? දෙවසක්. දෙවසක් ඉන්න දෙන්නෙක් ඉන්නේ නැහැ. එක්කෙනෙක් මම අනිත් එක්කෙනා හතුරා. එක්කෙනෙක් මම අනිත් එක්කෙනා මිතුරා. මේ කතා කරන්නේ බාහිර ඉන්න කෙනෙක්ගේ හිත ඇතුලේ තියෙන දිත්තයක්. වලලු දෙකේ කතාවේ තියෙනවා වලලු දෙක තමයි එකට ගැටෙන්නේ තනි වලල්ලක් ගැටෙන්නේ නැහැ කියලා. මෙන්න මේ දිත්තෙන් අත මිදෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ඒකෝ කියන වචන පාවිච්චි කරන්නේ. එබැවින් පෘථග්ජන පුද්ගලයෝ කොහේ හිටියත්, කැලේ හිටියත්, පන්දලේ හිටියත්, ටවුන් එකේ හිටියත් හිත ඇතුලෙන් කවුරු හරි එක්කලා දැන ගන්නවා නම් ගහ ගන්නවා නම් එන උපත කියා ගන්නවා නම් එතන දෙන්නේක් ඉන්නවා. එතන යුද්ධ භූමියක්. එතන දුක. අන්න ඒකෝ වෙනවා කියන කේ තේරුවා. හොඳ කලාව වෙනවා කියන එක. හැබැයි රූපකට්ටොත් තිබිලා තියෙනවා. ඒ බිස්සුන් මහන්සියට ඔබට නෙමෙයි. ඔබට යම් යම් කාර්යභාරයන් වගකීම් තියෙනවා. ඒ දරුවන් සමග ඒ අය සමග ඉන්න වෙනවා. මේ බිස්සුන් මහන්සිය සසුන්ගත වෙලා ධර්ම දේශනා කරලා උන්වහන්සේට දැන් තනියම විදර්ශනා වඩන්නේ කියලා. එහෙනම් උන්වහන්සේ මනෝද්වාරයේ දෙන හැම එකක්ම අමඤ්ඤමානෝ වශයෙන් බලන්ට පිරිසෙන් වෙන්න වෙනවා. බනාසා භාවනා කරන්න පිරිසෙන් වෙන්න වෙනවා. උපකට්ඨෝ කියන එකේ තේරුම පිරිසෙන් වෙන්නවා කියන එක. පිරිසෙන් වෙන්න ඕන පුද්ගලයාට අනතුරු පුළුවන්කමක් තියෙනවා අප්පමත්තෝ. අන්න කරන්න ඕන වැඩි. මොකද්ද මේ අප්‍රමත්තෝ වෙනවා කියන එකේ තේරුම? අරමුණට රැවටි පස්සේ ගන්න තියනවා නම් අරමුණට රැවටි මමකට මගේ කොට ගන්නවා නම් අරමුණට රැවටි වෛරෙන් දුපුරනවා නම් ඒකට තමයි ප්‍රමත්තෝ කියන්නේ. අසිහියෙන් එතන ඉන්නේ. දැන් සිහියෙන් කටයුතු කිරීම කියලා දා ප්‍රමාදේනේ. අන් සිහියෙන් මේක ආවම කාටවත් වද දෙන්න ඕනේ නැහැ. ඒකෙන් ප්‍රතික්‍රියා දක්වලා කාගේ හරි ඇඟ උඩ පටවන්න ඕන නැහැ. අවසන් කරන්නට ඉතිරි නැතුව නිම කරන්නට අමඤ්ඤමානෝ කරන්නට මම කොට නොගන්නට දරන උත්සාහයේ විරිය තමයි අපමත්තෝ කියන්නේ. අනතුරුව ඊළඟ වචනයක් තියෙනවා ආතාපි අන්ත වචනයක්. ඔය තෞස්දම් දකින්නවා කියන වචනයක් පැහැදිලි කරන ලබන්නේ. අන්න ඒ වගේ බුදු සමයේ තියෙනවා කෙලෙස් තවනවා කියලා එක. පාඩි වෙලා ඉන්නකොට ඔබට නිදිමත නැත්තම් හිතට එන්න පුළුවන් යම් සම්බේව. මේ හිතට එන දේවල් කොතරම් බරපතලද කියනවා නම් කටපයන් ඉන්න බෑ කියන්න හිතෙනවා. ඇස්පයන් ඉන්න බෑ බලන්න හිතෙනවා. වාඩි වෙලා ඉන්න බෑ නැගිටලා දුවන්න හිතෙනවා එක එක වැඩවලට. මේ වැඩ ඔක්කොම ඉවරලා වාඩි වෙන්නේ. විනාඩි 5ක් යනකොට හිත විසින් හදලා දෙනවා වාඩි වෙලා ඉන්න දෙන්න නැතුව. තව බැහිපාර පහු වෙච්ච බැරි වෙච්ච ඉදිරියට තිබ වෙන. මෙන්න මේ தත්ත්වය තේරුම් ගන්නට වෙනවා. එතකොට ඒ වගේ හැඟීමක් ආවම කියන්නමයි හිතෙන්නේ. යමක් කරන්නමයි හිතෙන්නේ. ඇනුම් පදයක් කියන්නමයි හිතෙන්නේ. පහරක් ගහන්නමයි හිතෙන්නේ. අන්න අපි ළඟ තියෙන දෝෂය. අරක තබා ගන්න. ඒක තමයි පමත්තෝ කියන්නේ. ආතාපි කෙලෙස් තවන් නැතිකම කියලා කියන්නේ. ක්ලේශාගත ස්වභාවයන් වලට අපි වහල් වෙනවා. අන්න යම් යම් තැන්වල යම් යම් අය සමග රටිතු කිරීමේදී මේ ක්ලේශාගත ස්වභාවය ඇවිදින් කයට වචනට දෙන්න හිතෙනවා. ඒ හිතන එකට තමයි කියන්නේ ආතාපි නැහැ. කෙලෙස් තවන වීර්යයක් නැහැ. මෙන්න චිත්ත දමනයේ පාලනයේ ස්වභාවය හිතෙන්න පුළුවන් කරන්න කියන්න බෑ අවසන් කරන්න වෙනවා. ඒ අවසන් කරන්න දරදවි උත්සාහයට තමයි කියන්නේ ආතාපි ක්ලේශයන් තවනවා. එන්න අපි කරන්න ඕන කාරණාව තනියෙන් ඉන්නකොට හෝ වෙනස් කරනකොට මේ ඇතුළත ඉන්නා වූ හතුරා වඤ්ඤමානෙන් මම කොට ගැනීමෙන් ලැබුවා වූ කුණු කන්දල් මායයා එනවා. මාරයා අනිත් දුක්ඛනාත්ම නැවති කඩුවේ සරණින් වර්තමාන ස්කන්ධ පංචකය නැවති දංගඩිය තුළදී වනසන්ට ඕන හිසකසා ගමන්ට ඕන. සාමාන්‍යයෙන් ඒ උදාහරණේ තේරුම් ගන්න ඕන. රවිතුමානි යෝග දෙනවා. දංගඩිය වෙනම තියෙනවා. පදකයා සූදානම් වෙලා ඉන්නවා. ඔහුගේ ගෙල ගසා දමනු ගෙලසින් දමනු. ඒ පුද්ගලයා නෑයිද, ඒ පුද්ගලයා හරිද, වැරදිද, මොකක්වත් වදගෑට වැදගත් කමක් නෑ. ඔහු ඉන්නේ රජාන පිළිපදින්න. ඔබටත් ඔය මමත්වයෙන් එන කිසිම හැඟීමක් සම්බන්ධයෙන් අනුකම්පා කරන්න ඕන නෑ. ඒක මම කොට නොගැනීමෙන් අතහැර දමන්නට. මෙන්න මෙයයි භාවනාව. නිරන්තරයෙන් නැවත නැවත එක් වතාවක්, දහ වතාවක්, සියස් වතාවක්, දහදහස් වතාවක් මම කොට ගත්ත දේවල් එන් නැතිතුරු හදන්න ඕන. දැන් ඔබ මොකද කරන්නේ ධර්මයේ තේරුම් ගත්තේ නැතුව? මේ හිත ඇතුලේ තියෙන කුණු ගල්සන් ටික එනවට බය, ඊට උඩින් බිරුවටයක් මිනිහවලට ටිකක් තියන උඩින් බිරුවටයක් හෙළුවා වගේ මොකක් හරි අරමුණක් හදාගෙන ඒක අරමුණකට හිත හුරු කරගෙන ඒ අරමුණේ ඉන්න උත්සාහ කරනවා. දැන් ඔබ ඔබට ඔබේ කෙලෙස් හංගලා නේද තියෙන්නේ? බලන්න පුළුවෙනි භාවනාවෙන් නැගිටපුවර හංගපු කුණු ටික ආපහු එන හැටි. ඒ හංගලා තියන්න බෑ. ඒක කවදා හරි එනවා. ඒ නිසා ඒක ඉවර කරන්න ඕනේ. ඒකයි මුල් සිඳලනවායි කියලා කියන්නේ. අන්තිම වචනෙට එනවා. පහිතත්ත්ව විහෙරෙයි යන්ති. බුදුන් වහන්සේගෙන් බණ අහලා මේ අංග පහෙන් යුක්තව වාසය කරනවායි කියනවා. අපමත්තෝ ආතාපි පහිතත්ත්ව විහෙරෙයි යන්ති. පහිතත්ත්ව හරි ලස්සන වචනයක්. අත්තෝ කියන්නේ තමන්ට. පහිත කියන්නේ අතහැර දානවාට. පහිත අත්තෝ මම කියන දෘෂ්ටිය අතහැර දමා. මමත්වේ අතහැර දමා. මම කියන හැඟීමෙන් කටයුතු කිරීම අතහැර දමා. ආපු දෙයට යන්න ආරෙනවා. මම කියන හැඟීමෙන් කටයුතු කරාම ඉතුරු වෙනවා. අන්න මායයට බැඳෙන හැටි. දැන් අපට කෙලෙස් නසනවා කියන වචනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. එමොල සූත්‍ර දේශනාවල පෙන්වන මේ වික්ෂුව කෙලෙසුන් නසා රහත් වේ කියන එක. මේ කෙලෙසුන් නසනවා කියන එක තමයි ඉදිරියට රත බවසම් කරනවායි කියලා කියන්නේ. එහෙම තමයි බුදුන් වහන්සේ විදසුන් වඩනවායි කියලා කියන්නේ. පෙර නිත්‍ය සුඛාත්මකට ගැනීමෙන් මායාට බැඳෙන දේ දැන් එසේ නොගන්නට කටයුතු කිරීමෙන් ඉතිරි නැතුව අවසන් වෙනවා. ඉතුරු නැතිව අවසන් වීම තමයි නේතං මම නේතෝ හමස්මින් මේ සෝවත්තා කියලා කියන්නේ. ඉතුරු නැතුව අවසන් වීම තමයි විදර්ශනාව කියලා කියන්නේ. ඉතුරු නැතුව අවසන් වීම තමයි කෙලෙස් නැසනවා කියලා කියන්නේ. ඉතුරු නැතුව අවසන් වීමට තමයි අප්‍රමාදය කියලා කියන්නේ. ඉතුරු නැතුව අවසන් කිරීමට තමයි සිහියෙන් කටයුතු කිරීම කියලා කියන්නේ. සිහිය තියෙන්න ඕන වර්තමානයේට අදාළ කරුණක් පංචද්වාරයෙන් හෝ මනෝද්වාරයෙන් එන විට පැරණි මතකයක් ආවා අහුවෙනවද අවසන් කරනවද ඉදිරියට තියෙනවද අවසන් කරනවද ඉදිරියට තිබ්බොත් සිහිය නැහැ ප්‍රමාදයි ඉදිරියට තියන්නේ නැතුව දැක්කොත් එය ඉතිරි නැතුව නැති වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම මම නොවේ මගේ නොවේ මම නොවේ අමාත්මය නොවේ කුමක්ද ඒ හැඟීම ඒ ස්කන්ධ පංචකය ස්කන්ධ පංචකයෙන් පංචකයට අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම බුදුරජාණන් වහන්සේ හැම දිනම වෙනුවෙන් නිර්දේශ කළ භාවනාවයි බලන්න ඕන මොනවද කියලා ඊළඟ පදේ තියෙනවා ඇලීම් ගැටින් නැතිවෙ බලන්න දෙයක් නැහැ ඒවා හටගෙන නැති වෙලා යනවා ඔය එන එකේ තියෙනවා එකක් කාම විතරකය එකක් ව්‍යාපාද විතරකය එකක් හිංසා විතරකය කාම විතරකයේ ඇලීම් තියෙනවා ව්‍යාපාද විතරකයේ ගැටීම් තියෙනවා හිංසා විතරකයේ ගැටීම් තියෙනවා විතරක කියන්නේ පැරණි කොට ආර්ථේව තැනෙතින් ලක්ෂණයක් තියෙනවා නාදි වාසේති පජහත විනෝදේති ව්‍යාන්ත කරෝති ඔකත් තරකමයි ආයෙත් ඒ ආ වේලාවට තමයි අපිට මේ ඉතුරු නැතුව අවසන් කිරීම කරන්න ඕන අන්න බුදුරජාණන් වහන්සේගෙන් මේ කරුණ තේරුම් ගත්ත පුද්ගලයා කරන්න ඕන දේ තේරුම් අරගෙන පිරිසෙන් මිදීවුත කලා වේලා තමන්ගේ මනෝධාරය අරමුණට මොහොන දෙමින් මේ කර්ම සියල්ල කන්න කම්ම සුක්ඛ කම්ම නෙමෙයි අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්ති තීපියා මාර්ගයට වැටුණා අර හතරවෙනි එකෙන් පෙන්නන්නේ අත්‍යවික්ඛවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්ති කර්මක්ෂය කිරීම පිණිස පවතින කර්මය කියන්නේ භාවනාවට තේරුම් ගන්න. එතෙවින් අපට මේ උදෑසන සවස සහ සන්ධ්‍යාමය ඔස්සේ අපි සරල තැනකින් පටන් අරගෙන ආර්ය භාවයට පත් වූ පුද්ගලයෙක් විසින් කළ යුතු භාවනා විග්‍රහ කරනු ලැබුවා. තව එක වචනයක් මම පැහැදිලි කරනවා. වානවලට නිර්දාපුවම නිර්වාණ වෙන්නේ වාන කියන්නේ ඇසේ තියෙන මුලාවට රූප තණ්හා, තනේ තියෙන මුලාවට සද්ද තණ්හා, නාසයේ තියෙන මුලාවට ගන්ධ තණ්හා. තණ්හාවටයි වාන කියන්නේ. එතකොට තණ්හාවමයි මම. ඒකේ මම නැත්තම් නිර්වාණ අන්නේමයි මෙල් අර්ථය ආපුවම මම නැති කියන අර්ථය තණ්හාව නැති කියන අර්ථය එතකොට තණ්හාව නැති වෙන්න ඕන මැරිලා නෙමෙයි වර්තමාන පංචස්කන්ධයේ තණ්හාව නැති වෙන්න වෙනවා ඊළඟ වර්තමාන පංචස්කන්ධයේ තව නැති වෙන්න වෙනවා එතන එතන මේ වානවලින් නිර්වීම නිදහස් වීම තමයි නිර්වාණ මේ தත්ත්වයේ ස්පර්ශ කරන විට මේ සමාජයත් එක්කලා ගැටුම් ඇති කරන මේ මාරයාට බැඳීම තුළින් මොනතරම් දුකක් මේ සසර විඳලා තියෙනවද කියලා තේරෙනවා. දැන් එහෙනම් මාරයාගෙන් මිදෙන්න මඤ්ඤමානෝ කියන වැරදි ක්‍රමේ වෙනුවට අමඤ්ඤමානෝ කියන නිවැරදි ක්‍රමේ භාවිත කරන්න කෙනෙකුට හැකි වෙනවා බණ අහපුවාම. මේ සදහවත් බෞද්ධයින් විසින්, පෙරවන් සරණ යන බෞද්ධයින් විසින්, නිවීම සැනසීම අපේක්ෂා කරන බෞද්ධයින් විසින් තම තමන්ට අයිති යහපත් කාරණා කටයුතු කරන ගමන්ම අනිත් අයට නොදැනෙන්නට ඇතුළත හිස් කරන ක්‍රමයයි. තවත් දවසක ඔබට අසන්ත ලැබෙවි තවත් සූත්‍රයක් ආශ්‍රයෙන්. අපි මේ කරුණ පැහැදිලි කිරීම සඳහා තේරුම් අරගෙන පැමිණියම් ඉස්සරහට. එහෙම නැත්නම් දේශකකින් වහන්සේ කෙනෙක් වශයෙන් ඉදිරියට පැමිණ ආදේශනා කරන්න සමාජයට බැස්සා. ඇතැම්හු පිළිගත්තේ නැහැ, ඇතැම්හු දැනටත් පිළිගන්නේ නැහැ. නිහඬව ඉන්නවා, කපන්න බැරි අත එඹිනවා සමහර අය. නමුත් ඔය අතර අපට හමු වෙනවා ආරම්භයේ පටන් අද දක්වාම අපි මේ කියන කාරණේ ගැඹුරක් තියෙනවා මේක සමාජයට යහපතක් වෙනවා ඒ නිසා මේ මග දේශනා කරන්න උන්වහන්සේට මං පෙත්සලසා දී යුතුයි කියලා හිතපු පිරිසක් ගමෙත් ඉන්නවා ගමෙන් පරිබාහිරවත් ඉන්නවා අයත්ත් ඉන්නවා ඔවුන් 2006 සිට අද දක්වාමට වුණ ගහනවා 9 සිට ඔවුන් අප කියන දේ ගැඹුරු තේරුම් අරගෙන අනුගමනය කරමින් බොහෝ පිරිසකට මේ මඟ සලසා දීම සඳහා අවශ්‍ය මධ්‍යස්ථානයක් මෙතන ගොඩනැගිය යුතුයි කියන කල්පනාව ඇති කරගෙන සකමැත්තෙන්ම ඔබට මේ පහසුකම් සහිත සියලු පහසුකම් සහිත මේ ධර්ම දේශනා කරමින් කර්ම පැහැදිලි කරන මධ්‍යස්ථාන ඉදි කරලා දීලා තියෙනවා. ප්‍රධාන වශයෙන් එක්කෙනෙක් සහ අතුරු වශයෙන් තව 4-5 දෙනෙක් සහ සියලු දෙනාගේ එකතු වෙන. අද මේ කටයුත්ත කිරීම සඳහා මට මෙව පහසුකම් සලසා දුන්නා වූ සෑම සියලු දෙනාම සම්බුද්ධ ශාසනය බැබළවීම සඳහා මහත් යුතුකමක් ඉටු කරන අය නම් වශයෙන් සඳහන් නොකළත් අනන්ත වාරයක් මම ඔවුන්ට පුතඥ වෙනවා. අද මේ ගමන මෙතෙන්ට එන්නට මාධ්‍ය ගණනාවක් ඔස්සේ එන්නට අපට මං පිට සැලසූ බිහි බොහෝ පිරිසක් ඉන්නවා. මාධ්‍ය වේදින් ඇතුළු අනිකුත් බොහෝ දෙනෙක්. ඔවුන්ගේ අත්සැර නොලැබෙන්නට, ඔවුන්ගේ රැකවරණය නොලැබෙන්නට, ඔවුන්ගේ මඟ පෙන්වීම නොලැබෙන්නට අපට මේ සදහම් මෙතරම් හොඳින් දේශනා කරන්නට ලැබෙන්නේ නැහැ. බාධාවකින් තොරව අපි කරගෙන යනවා. ඔවුන් සමටත් මම කෘතඥ වෙනවා. කෘතඥ වෙලා මදි මට, පින් දීලා මදි මට. ඔවුන් සියලු දෙනාටමත් මේ අමඤ්ඤමානෝ මුත්තෝ පාවිමතෝ කියන ධර්මයේ වදන වැටහෙන්න ඕන. ඒ වැටුණාම ඔවුන් සහ අපි, උදව් කළ අය සහ අපි, සහයෝගය දැක්වූ අය සහ අපි හැමෝම වර්තමාන මොහොතේ ත්‍රිලෝකුරු බුදු පියාණන් වහන්සේ වදාළ දහම මෙලොව තුල ජීවමාන කරන පිරිසක් බවට පත් වෙනවා. ඒ තමයි වර්තමාන බුදු සසුන ගලවා ගැනීම සඳහා කළ යුතු දේ. මේ කියන දේ මමත් කරන්න ඕන, ඔබත් කරන්න ඕන. අන්න එතකොට අපි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන අය බවට පත් වෙනවා. ඔය අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ තමයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළීම කියලා කියන්නේ. යංකෝ වික්කවේ අනිච්ඡං සත්තතේ ඡන්தோ පහතබ්බෝති කියන එක තමයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවා කියලා කියන්නේ. ඒ බුදුන් ප්‍රතිමාව නොවේ. ඒ බුදුන් සිද්ධාර්ථ ගෞතමින් නොවේ. ඒ බුදුන් පංචස්කන්ධය අනාත්මයයි. සම්බුද්ධත්ව සූත්‍රවල සඳහන් වෙනවා පංචස්කන්ධයේ අනාත්මය දැක්ක දවසයි මම බුදුන් කියලා ලෝට ප්‍රකට කරේ. ඔබට ඔබේ පංච උපාදානස්කන්ධයෙන් මිදී අනාත්මයට පත් වෙන්න පුළුවන් නම් ඔබට ඒ බුදුන් හම් වෙනවා. කිසි බාධාවකින් තොරව අදත් හිතත් ඉදිරියටත් ඒ බුදුන් හම් වෙන්න පුළුවන් වෙනවා. එබැවින් අද දවසේ උදෑසන පටන් මේ දක්වා මේ කටයුතු කර ගැනීම සඳහා අපේ ජීවිතයේ මෙබඳු තත්ත්වයකට පැන මේ කටයුතු සමාජය වෙනුවෙන් කිරීම සඳහා කාලය ධනය සමය කැප කළා වූ සහයෝගය දැක්වුවා වූ සහභාගීත්වය දැක්වුවා වූ නන්දයන් උදව් උපකාර කළා වූ හැම දිනාටම මේ ගෞතම සාසනය තුළ ත්‍රිලක්ෂණයේ ගැඹුර අවබෝධ වීමෙන් නිවන සැනස ජීවිතයක් ඇති කර ගැනීමට හේතු ආසනා වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනය කරමින් අපේ ධර්මානුශාසනාව අපි මෙතකින් අවසන් කරන ලබනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සං සදා සෑම දින ආත්ම පෙරවන් සරණයි සතුටුස්.